සමහරු බලාපොරොත්තු වෙනවා මේ කඩාවැටිච්ච ආර්ථිකය අපිට දින 100කින් කරකවලා අනිත් පැත්තට ගේන්න පුළුවන් කියලා. ඒක එහෙම කරන්න හැකියාවක් කාටවත් නැහැ. නමුත් මේ ප්‍රශ්න ටික විසඳගෙන ඉස්සරහට යනවා. ඒකට අපිට අවශ්‍ය ජනතා සහයෝගය ලබා දෙයි කියලා බලාපොරොත්තු වෙනවා. මොකද ඊළඟ අවුරුදු 5ේදී අපි ජනතාව වෙනුවෙන් සමාජ වෙළඳපොළ ආර්ථිකය නිර්මාණය කරලා අත්ත වශයෙන්ම ගෘහස්ථයේ ආර්ථිකය දියුණු කරන්න වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා.